ප්‍රයෝ විදියට අපි දැනට මාසෙක කමාරකට තිස්සේ කියන්නේ දුන අදාළ නිලධාරින්ද හඳුන්ගමු සහ නාගොල්ල ගබඩාවල තියෙන වී සියල්ල ඒ ස්ටොක් ටික අඩු කරන්න කියලා. නමුත් ඒ වෙලාව කිව්වා ඒ සියලු වැඩසටහන් හදලා තියෙන කිව්වා. නමුත් මේ වෙනකන් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරලා නැහැ. ඒසයි ගබඩාවල් වී තාම තියෙනවා. මේ වෙනකොට හඳුන්ගම ගබඩාව වැහුවා. මේ වී මේ වෙනකොට ඒ ගැන මේ කිසිම දැකීමක් කරලා නැහැ. මොකද දැන් අපි අද මුණ දින්නට තියෙන ඒ හේතුයෙන් අද දැනට මේ හඳුන්ගමේ වී අලුත් මණ්ඩ මේ සාමාන්‍යයෙන් ගියා. ඒ වහලා ඒ කට්ටියටත් වැඩක් නැහැ. දැන් අද අපේ දැන් දවස් 4ක ඉඳලා මේ අපේ හෙට්ටිපොළ වියාලේ මණ්ඩලේ පොලිම තියෙනවා කිලෝමීටර් දෙකකට සෑහෙන ප්‍රමාණයක්. අදට ගොවියෝ සාමාන්‍ය 3-800ක් මෙතන රැඳෙනවා. ඇත්තටම අපි වී ටික නිෂ්පාදනය කරගන්න වින්දේ මාස දුකක් දිගට අට්ටහලවල අලියලවල මාස 3ක් නිදි නැතුව තමයි වී ටික නිෂ්පාදනය කරගත්තේ. ඒ නිෂ්පාදනය කරගත්තු වී ටික අපි ගබඩාවට අරන් ගිහලා දැනට අදට දවස් 3යි. මං හිතන්නේ මේ ගොවියෙක් වීම කර්මයක්ද කියලා මට හිතෙනවා. මෙච්චරම අපි පව් කෙරුවද පෙර ආත්මවලකද කියලා.